ආති සඳහන්ද ඉන්නතලේ පළමෙන් අපේ දරතර ලොකු අමුරන් වහන්සේට ආශිර්වාද කළ යුතුයි. උන්වහන්සේ මේ වගේ ඉතාම ක්‍රමානුකූලව මෙයන්ට ධර්ම ශ්‍රවණය කරන්ට සේලා දිනේ කටයුතු සම්පූර්ණ කරන්ට බොහොම වෙහෙස මහන්සියක් වෙලා කටයුතු කරන දරතර ලොකු අමුරන්ට මේ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් උන්වහන්සේට නිරොග් නිරෝගීත්ව දිගාසිරි සම්පන්නතර සේවා කියලා අපි ආශිර්වාද කරමු. හැතර තුන බොහෝ දිනේදී ඉන්දිර කාණ්ඩර උසස් හේතක පිළිගැනීමේ අන්තයන්ට අද අප විශේෂ සූත්‍රයක් පැහැදිලි කළ දෙන්නයි බලාපොරොත්තු වන්නේ. අද අප විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතයේ අදගත් වන අත්ති ගාම උද්දකින සූත්‍රය. මේ සූත්‍රය නම තමයි අත්ති ගාම උද්ද සූත්‍රය. සමහර පින්නතුන් මම කියන්නේ මේක කලින් අහලා තියෙන්න පුළුවන්. මේ සූත්‍රය තමයි අහලා තියෙන පින්නතුන් නම් වෙනවා නම් අපිට උත්සාහ කරන්න. හොඳයිනේ බොහොම හොඳයි. අහපු පින්නතුන් හොඳයි නැවත මතක යාලුත් වෙනවා. ඒ වගේම නවත්තර පින්නතුන් අලුතෙන් දැනගන්න පුළුවන් සූත්‍රයක්. පින්නතුන් අපි සාමාන්‍යයෙන් අහන සූත්‍ර වලට වඩා වෙනස් සූත්‍රයක් තමයි මේ උද්ද සූත්‍රය. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ සූත්‍රවලදී වැඩිපුර ලක්ෂණය තමයි බුදුහාමුදුරන්ගේ කරුණ විස්තර කරන්නේ. ඒ වගේම සමහර සූත්‍රවල සාමී වහන්සේලාගේ ගුණ ගැන සඳහන් වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාවේ ත්‍රිවිධ රත්නයේ ගුණ ගැන සඳහන් වෙනවා. ඒ වගේම විශේෂ ගැඹුරු ධර්ම කාරණා පරිසංකාරයේ චතුරාර්ය සත්‍යය, ආර්යසමුදිත මාර්ගය, ත්‍රිලක්ෂණය මේ වගේ බුදු දහමේ ප්‍රධාන සංකල්ප බොහෝ සූත්‍රවල ඉස්සර වෙනවා. නමුත් මේ සූත්‍රයේ ඊට වඩා වෙන ගැඹුරු ධර්ම කාරණා නෙවෙයි විස්තර වන්නේ නියම සත්‍යාවන්ත පුද්ගලයෙකුගේ ළඟ තියෙන ලක්ෂණ කිහිපයක් තමයි සූත්‍රයෙන් විස්තර වන්නේ. ඒ වගේම මේ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රයක නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් දෙදෙනෙක් අතර සිදු වෙච්ච සම්මාදයක් හැටියටයි සූත්‍රය තියෙන්නේ. ඒ නිසා මේ අංක කිහිපකින් ගතපින් වැඩගත් වෙනවා. විශේෂයෙන් මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ බුදුහාමුදුරු සරණ ගියපෝ, ත්‍රිවිධරත්නයේ සරණ ගියපෝ, ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුගේ ළඟට මේ නැත්තා. ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් අතරෙමුත් ගිහි ශ්‍රාවකයෙකුගේ ළඟ තියෙන ලක්ෂණ දෙකක් තමයි සූත්‍රයේ සඳහන් වන්නේ. මේ තිස්සනායේ බුදුහාමුදුරන්ගේ කාලෙක සිටිය මරණවල දාපේ ශ්‍රාවකයන් පිළිබඳව ඉහි ශ්‍රාවකයන් පිළිබඳව මේ කඩමවත් තොරු පුරුදු වෙන නිසා ආවගෙන විසාකාව අවුරුදු 8 දින සෝවන් වුණා. පස්සේ කාලයයි විවාහයන ඉතාම සාර්ථක ගුණස්ත ජීවිතයක් ගත කරපු කාන්තාව ආදර්ශවත් කාන්තාව. ඒ නිසා අපේ කාන්තාව විශේෂයෙන්ම විසාකාවගේ චරිතය ගැන කියවන්නට ඕන. විසාකාවගේ චරිතයේ තියෙන චරිත ලක්ෂණ සමගිය ගුණස්ත ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. ඒ වගේම බුදුහමයන් කාලයේ තවත් කාන්තාවක් තමයි මල්ලිකාව. මල්ලිකාවන් දෙදෙනෙක් හිටියා. එක මල්ලිකාවක් තමයි කෝතන මල්ලිකාව, අනිත් මල්ලිකා දෙවිය තමයි බන්දුන මල්ලිකාව. මේ දෙන්නා තුරුණ පොඩක් සුවිශේෂී කියන ආවනේ බන්දුන මල්ලිකාව. කෝතන මල්ලිකාවට නාරද ගමන් බැරි වුණා. බන්දුන මල්ලිකාව කියන්නේ සේනාපතිතුගේ භාර්යාවා බන්දුල කියන කෙනියාගේ භාර්යාව ඇය සෝවන් වුණා. ඇයත් ආදර්ශවත් කෙනෙක්. ඒ වගේම සාමිච්චය කෙනෙක් තමයි ඉලියන්නේ දෙක ගන්නකොට අනාථ පිළිග සිටිනවා. ඉති මේ උපාසකේ ඉතාම සාර්ථක ජීවිතයක් ගත කරපු ආදර්ශ සම්පන්න කෙනෙක්. මේ විස්සාකාව ගැන අනාථ පිළිග සිටිනවා ගැන සඳහන් වෙනවා. ඒත්නම්ගේ නිවෙස් වල කන්‍යාකාරයේ වාසනානි කියලා සඳහන් කරනවා. නිතරම ආසන කනවලයි තියෙන්නේ කියලා. ආසන කනවල කියන්නේ ඔව් ධානය සෝදානම් කරලා තියෙන්නේ. මේකත් සත්‍යමන්ත කෙනෙකුගේ ළඟ තියෙනම සත්‍යයක්. දැන් සමහරක්කන්ගේ ගෙවලකට ස්වාමීන් වහන්සේ කෙනෙක් ගියොත් මුගාත් වෙලා ඉඳගෙන ඉන්නවනම් ඇතුලින්වත් ගන්නවා. මේ නැතිවෙලා කරන්නේ මුගාත් ඇඟල දුවනවා. එනිසා ප්‍රත්‍යමන්තයන්ගේ ගෙවලක විතරම සුදුරෙච්ච ඕන වෙලාවට ගන්න පුළුවන් ආසනයක තියලා තියෙනවා. ඒකත් වැඩක් නැහැ. නම් නියොත්තරාන්තයන්නම් බලහත කමින් ඉවත්තේ හැම දෙම වෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිව තේ පිළිගන්නන්න. ඒ වගේම බුද්ධ පූජාව පූජා කරන්න. ඒවත් සද්ධාන්තයක යන කියන ලක්ෂණයි. ඒ වගේම පේනකලේ තවත් කෙනෙක් තමයි දෙවිසාර රජතුමා. දෙවිසාර රජතුමා සෝවාමලේ කියගෙන රජතුමා අල්පහාරේ නිවාස දුක්ින්දා. කර්මහන බෝධෝ මේ කියන්නේ දුෂ්කර කාර්යයන් මම පාන දෙමුණා. මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාවතලේ දෙවිසාරයෙන්ම වේලවන ආරාම පූජාව. නම් මෙතරම් උපකාරයක් කළා ශාසනයට අන්තිම කාලයේ එක්තැන වෙන කාලයේ බොහොම දුක්කරතරට මෝහ පාන්නකෝ කාලේ දෙවිසාරයෙන්ම කිසිවිටකට කිව්වේ නැහැ බුදුමහාමුදුරුවෝ වැඩෙන යෝනිය කියලා. ඒ වගේම බුදුමහාමුදුරුවෝ රජතුමා මොනින්ද කියන්නේ නැහැ. තමන්ගේ මේ කරදරවල බේරන්න ඕන කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ රජතුමාට. දැන් සමහරක් කරන පන්සලක් වගේ පූජකවරුත් කියනවා මාපි පූජකවරු පන්සලේ ආණ්ඩු අනිවාර්යෙන් ලැබුණා කිව් පිළිස් කියන්නේ නැන්නොම මගේ පන්සල ප්‍රදෙන්න ඕන කියන දේ ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. නමුත් වෙන වෙන අන්න ඒ වගේ අයට කියවන්නම කතාවක් තමයි දෙවිසාරයි තමයි කතාව. දෙවිසාරයෙන්ම කිසි විදිහකට අපේක්ෂා කළේ නැහැ බුදුමහාමුදුරුවෝ තමන්ට ඇවිල් අනුග්‍රහ කරන්නේ. මොකද ලොකුම අනුග්‍රහය තමයි කළේ තිබුණේ. ධර්ම දේශනා කළා. රජතුමාගේ සක්කාය විද්‍ය ආදී මූලික සංයෝජන දුරු කරන විදිහට අනුශාසනා කරලා රජතුමා සෝවාන් ධර්මයට පත් වෙලා තිබුණේ. ඒක කෙනෙකුට කරන්න පුළුවන් විශේෂ උපකාරයක්. මේ උපකාරය ප්‍රාප්ත කළ උපකාරය රජතුමා බලාපොරොත්තු වෙන්නේ අර වගේ ජීවිත අවසාන කාලයේ මහත් වූ දුක් ප්‍රශ්නයක් ඒ වගේම තවත් කෙනෙක් තමයි චිත්ත ගෝපතිය. චිත්ත ගෝපතිය අනාගාමී කෙනෙක්. සමහර අවස්ථාවලදී බුදුහාමුදුරුව වික්ෂුන් වහන්සේට සඳහන් කළේ තියෙනවා චිත්ත ගෝපතිය හැමෝම ධර්ම සාකච්ඡා කරන්න කියලා. යම් යම් ධර්ම කාරණා ගැන සාකච්ඡා කරන්න කියලා. ඒ නිසා සමහර ස්වාමීන් වහන්සේලා දීලා තියෙන ගැඹුරු ධර්ම කාරණා චිත්ත ගෝපතිය ඇතුළේ අහලා දැනගෙන තියෙනවා. ඒක ආවමනයක් වෙන්නේ නැහැ. එනිසා ස්වාමීන් වහන්සේගේ බැංකාවේ සමහර ගැටලු කාරණා හොඳ ධර්මඥානෙ තියෙන ශ්‍රද්ධාවන්ත ධර්මදාසී නිහයන්තුන්ට සාකච්ඡා කරනවා. මෙන්න මේ වගේ තවත් ශාස්ත්‍රයක් පිළිබඳ හිතියා මාර්ගෝපදේශය නැත්නම්. ඒ අය අතුරින් අපට වැඩි ප්‍රකට නැති උග්ග කියලා ගෝපතියෙක් පිළිබඳවයි මේ ස්තෝත්‍රය සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක වට්ටි කියන ප්‍රදේශයේ වට්ටි ධනම් වෙලි අත්ති ගාම කියන ප්‍රදේශයේදී ඇත් ගාම කියන ප්‍රදේශයේ වාසය කළා. ඇතැම් විට ඇත්තෝ පිටක ගමක් වෙන්නත් පුළුවන්. දැන් දැනුම් කියන්නේ අතබරතුරවලේ කියලා. ඇතාගේ හැදේට ගණක් දෙන නිසා අතබරතුරවලේ කියන ප්‍රදේශයක් තියෙනවා. ඒ වගේ විවිධ හේතු මත ගාම වල නම් තියෙනවා. ඒකවල මේ බුද්ධ දුමකටේ සිටියේ අත්ති ගාම. දිනක් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට සඳහන් කරනවා මහණෙනි මේ අත්ති ගාමේ ඉන්න බුද්ධ කියන ගෝපතියාගේ ජීවිතයේ චරිතයේ ආචාරිවත් කර්ම අටක් තියෙනවා කියලා. මොනවද? ඔව් ආචාරිවත් කර්ම අටක් තියෙනවා කියලා. බුදුම පහකට කර්ම අටක් මොහොගේ ජීවිතය තුළ තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මෙච්චර දේශනාවට කළේ අරණවත් මාවද කියලා කිව්වේ නැහැ. මේ දේශනාව අපගේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උදෑසන කාලයේ මේ ප්‍රකාශ කළේ. මේ අනුශාසනාව අහලා කොමත් බෙතලේ හැඳ පෙරවාගෙන දෙන්න පාසේ වැඩම කළා අර පුත්‍ර ගෘහපතියා ඉන්න ප්‍රදේශයට. කීන කෙලින්ම නිවස තමයි වැඩම කළේ. වැඩම කළා නිවසේ වැඩ ඉන්න ගමන් මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන ගෘහපතිය අද බුදුරජාණන් වහන්සේ ඔබතුමාගෙන විශේෂ ප්‍රකාශයක් කළා. මොකද ප්‍රකාශය අට්ඨේ විස්සනේ අට්ඨරේණි අපෝතේ ධම්මේ සමන්නාගතං උද්ධාන් දාපතින් ධාරේත කියලා. මහණෙනි උග්‍ර සිටුවරයා තුළ ආශ්චර්යවත් කරුණු අටක් තියෙනවායේ කියලා විශේෂ ප්‍රකාශයක් අර බුදු ආඳුර කළා කියලා. ඔන්න දැන් මේ තේනසොත් කැමතියි මේත්නම් ජීවිතවල සුවිශේෂී කාරණා තියෙනවා නම් තව කෙනෙක් ප්‍රකාශ කරනවා. ඇතැම් විට මේ කියන දුනු වාස්තුගෙනගෙන ඇන්නේ උපාධි සමත්තල ඇදී ඉහළ රැකියා කරන ඇති මුගක් ධනය තියෙනවා වෙන්න පුළුවන්, වාහන තියෙන වෙන්න පුළුවන්. නමුත් මේ කිසිදු කාර්යකයක් මේ බුදුරජාණන් වහන්සේගේ නිර්ණායක ධනයට ආශ්චර්යවත් අරමු ධනයට අයිති වෙන්නේ නැහැ. ඊට වඩා සුවිශේෂී කාරණාවක් ඉදිරි ප්‍රකාශ කරන්නේ අපට පිළිතුරු අපේ ජීවිතය ඇති කර ගත යුතු සමහරව ඇති කර ගන්න පුළුවන් අපේ ශිකාන සමාරුයි. නමුත් උත්සාහය තියෙනවා නම් යම් යම් කරුණු අපිට ඇති කර ගන්න පුළුවන් කරුණු මේ සඳහන් කළේ. හෙටරෝනාගේ ස්වාමීන් වහන්සේ කියනවා ගෘහපතිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවබෝධමාර්ගය ගැන විශේෂ කතාවක් තියෙනවා කියලා. ඇත්තටම ගෘහපතිය ඔබගේ ළඟ එවැනි කාරණා අටක් තියෙනවා කියලා. එයාත් හරේදී ගෘහපතිය කියනවා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මොන කරුණු අනුවද කියලා නම් මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මගේ ළඟ තියෙන මොන කාරණා ගැන ප්‍රකාශ කරාද කියලා මම දන්නේ නැහැ. නමුත් මට සිහිතරෝදී මගේ ජීවිතයේ සුවිශේෂෝ කරුණ කියලා නම් මට සිහිපත් කරගන්න පුළුවන් කියලා. බුදුහාමුදුර මොන කරුණාවක් ගැන කිව්වද කියලා මම දන්නේ නැහැ. නමුත් මට මගේ ජීවිතය ගැන සිහි කරනකොට වෙන සුත්‍රයන්ට වඩා සුවිශේෂීවෝ කාරණා ටිකක් මට සිහි කරගන්න පුළුවන් කියලා දේශනා කරා. එහෙනම් ගෘහපතේ ඒ කාරණා ටික ප්‍රකාශ කරන්න කියලා අනුමත කළා. හොඳයි, එහේදී පළවෙනි කාරණේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මට මුලින්ම මුණගැහුණේ උනේ නන්දන කියන වනයේදී, නන්දන කියන උද්‍යානයේදී. මේ ගෘහපතේ කොහොමද ධනවත් කෙනෙක්? කොහොම විතර උද්‍යාන ක්‍රීඩා සඳහා යනවා, විවේකයේ ගත කරන්න, සතුට ගත කරන්න යම් යම් ස්ථානවලට යනවා. දැන් කලෙත් ඒ වගේ තැන් තියෙනවා, මේ වෙන තුන් ගන්නවා. මොන පරයන්තරම ස්වාමීන් වහන්සේලා ඒ නන්දන වනයේ නන්දන උයන පිළිසක අවස්ථාවේදී මම වෙනවද වෙන්නේ නැහැ කියේ, මම සතුට වෙන්නේ නැහැ කියේ. ඒකේ වාස්තාවේදී මම ටිකක් මත්යන් පානය කළා ඉතින්. මත්යන් පානය කළේ කියේ මට බුදුරජාණන් වහන්සේ මුලින්ම මොළගෙන අවස්ථාවේදී ඒ මත් බව සිඳිලා මත් බව නැති වෙලා මට හොඳට ප්‍රකෘති සිහිය පිටුනායේ කියලා. දැන් කාලයක් දේවා කියන්නේ සමහර මත්යන් පානය කළේ ඉන්නවා, නමුත් සිහියක් නැතුව යනවා. හැබැයි ආරක්ෂකංශයේ කවුරුද ඉඳකොටින් නම් හොඳට සිහිය පිටවෙනවා නේද? නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කොටින් සමහර අයට මත් බව වැඩි වෙලා බොහෝ දෙනෙක් බයින ගන්නවා. දැන් බස්ස යනකොට එහෙම ඒ මත්යන් පානය කරපු කෙනෙක් අමොරටි කොහෙට බයින හඳුනනවා. මොකක් හරි දෙයක් කියලා බන්නවා. අපි සිතින් බැනුම් අහන්න පොදන්න වෙලාවම තමයි යන්නේ ඉතින්. කෙසේ වෙතත් මෙතනට සඳහන් කරන විශේෂ දෙයක් මොකක්ද? මේ බුදුහාමුදුරුවෝ මට මුලදී තනස්සාවෙදි මම මත්බවෙන් කියනවා. මගේ පුරාමතෝ පහන්ති කියලා සඳහන් කරනවා. මගේ පුරාමතය පහර ලැබියයි කියලා. මට ප්‍රබුද්ධ සිහිය තියෙනවා කියලා. සිනහසින උන්වහන්සේගේ ශරීර ස්වභාවය, උන්වහන්සේගේ සීලා දිගුණය මේවා දැක්කම ඕට අර සිනිච්ච පත්තේ පහවදිය. මෝ සඳහන් කරනවා ස්වාමීනි, මා ළඟ තිබිච්ච සුවිශේෂ ගුණයක් ඇටියට මම මේක ගන්නවා. මොකද වෙනද වෙන අවස්ථාවේ දුක කිසි වෙනකක් මේ සත්‍යයක් උදාහරණ ගන්න යන්නේ නෙවෙයි. එදා අපට සුවිශේෂී කාරණයක් හෙට සඳහන් කරනවා ඔහුගේ අර මාත්‍ය කියන නුනා කියලා. ඒක තමයි පරිණි කාරණය. දෙවනි කාරණේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මට මුණගැහෙන දවසින් මම බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මය හුවා. දැන් මාක්ෂණ පාණ්‍ය කලේ කියන්නේ මාත්‍රාට නැතුණා විතරක් නෙමෙයි. මේ තැනස්සා බුදුහාමුදුරුවෝ බණ අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ අනුපිළිවෙල කතාවෙන් ධර්ම දේශනා කළා. දාන කතා, සීල කතා, සංඝ කතා, සාමාන්‍ය ආදීනවන් ඕකාරං සම්පිලේසං ආදී වශයෙන් දානයානි සංස, සීලයානි සංස, ආමෙන් වෙල්වීමේ අනිසංස, විරාගී භාවයේ අනිසංස, මේ වගේ අනුශාසනා බුදුහාමුදුරුවෝ කරනකොට මෙයාට ධම්ම සංග්‍රහ පාඩු. මෙයාට ධම්මයක පහළ ණයකට සම්මන් කරනවා. ධර්මයේ පහළ වුණා. දැන් මේ කියන්නේ සෝවාන් වීමේ අවස්ථාව ගැන කියන්නේ. මෙන්න මේ කරුණ නිමිති කරගෙන තමයි සමහර අය වැරදි විදිහට මේක අර්ථකථනය කරනවා. මොකක්ද අර්ථකථනය? සමහර අය කියනවා සෝවාන් නිසා මක්කන් පානය කරනවා කියලා. මේක අනිත් පැත්තට හරවගෙන මේක වරදවා තේරුම් ගන්න එපා. අපි හිම අදහස නෙවෙයි කියන්නේ. මත්පැන් පානය කළ කිදිය මත්පව දුර්විච්ච කෙනෙක් ප්‍රපෘති සිටියෙන් ඉඳගෙන බණාප වස්ථාවේදී ඔහුට දහම් නැත පහළනාය කියන කරුණයන් මේ සඳහන් කරන්නේ. ඒ විදිහේ බණ අහපු ගමන් සෝවාන් වෙන්න හැම දිනකටම පුළුවන් කම නැහැ. ඒක සතර භාවික මනසක් තියෙන කෙනෙකුට පුළුවන් කම තියෙන්නේ. මෙයාට භාවිකින් ඔය වැඩ කටයුතු කරමින් ඉන්න කෙනෙක් වුණා සමහර විෂම චර්යාවල යෙදෙච්ච ඇරුණා සතරංගා මහජිත කරපු මනසක් තියන ඉන්නවා. ඒයට බණ අහනකොට සමහර අය පිටනාව සැරියොත් හඳුවා ගන්න පුළුවන් වුණා. කුකුසාටි වගේ සැකදා ගන්න වුණා. බාහ්‍ය දාර්ශනිකය වගේ රහත්ම වුණා. මෙතෙන්දි එයා භාවනා නොකරට පින්නතරේ සතරංගා කාල ඒ සඳහා කාටුතු සම්පාදනය කරපුවා. ඒකයි එකට හේතුව. එතකොට දෙවෙනි කාරණේට සඳහන් කරනවා බුදුහාමතුරු ධර්ම දේශනා කරනවා සෝවාන් වුණා. සෝවාන් වීම නෙවෙයි ආශ්‍රයවත් කරුණ. අපිට තියාගන්න දෙවෙනි කාරණේක නෙවෙයි සෝවාන් වීම නෙවෙයි. බුදුහාමතුරුන්ගේ බණහල මොලින්න මොල්ම බණේ සෝවාන් වෙන්න ඉන්නවා. ඒක අමුතු කරණයක් නෙවෙයි. ඊට පස්සේ මෙයා අපද බ්‍රහ්මචාරයේ ශික්ෂාපදය සහිතව පංචශීලයේ සමාදන් වුණා කියලා. දැන් මෙයා ජීවිතයක් ගත කරන කෙනෙක්. විවාහවල ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙමෙයි බාහිර යාමන් හතර දෙනෙක් ඉන්න යෝන් වයිසේ ඉන්න බද්දර යාමන් ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක් මුලින්ම බණහල 19ක 15ක් පස්සේ මේ තැනත්තා අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදයන් සමාදන් වීම ගැන ශික්ෂාපද සහිතව පංචශීලය සමාදන් වුණා. ආමේස් මේකාචාරා ගැන ශික්ෂාපද වෙනුවට අප්‍රාප්ණ කර්යය වේරමණී ශික්ෂාපද සමාදන් කරන ශික්ෂාපද සංකවයි මොහෝ පංචශීලයේ සමාදන් වෙනවා. මොහෝ කියනවා මෙන්න මේ බ්‍රහ්මචර්යා ශික්ෂාපදයේ සහිතව බමසන වෙසන වාය කියන ඉක්මීම සහිත ශික්ෂාපදයේ සහිතව මම එදා බුදුහාමුදුරුවෝ මෙච්ච මුල් දවසම මම සීලේ පිළිපෙහෙයි කියලා. මෙන්න මේකයි ඔහු ළඟ තියෙන දෙවෙනි ආශ්චර්යවත් කරුණ. තොමින් කරන තමයි මෙතැනක් කා මෙහෙම එදා බුදුන් අතුරගෙන් බණහල දහමක පහල කරගෙන නැවත ඔන්නම කරගියා. නිවසට ගිය වාස්තාවේදී නිවසේ සමාජික බහරයවන් හතර දිනක ඉදීවම සෝපී බහරයවන් කාන්තාව. මේ කාන්තාවන් හතර දෙනා ඇඳෙවෝ ඉදිරියට. ඇඳවල මේ කාන්තාවන් කියනවා මම අද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළා. මම අප්‍රඥ කර්යා ශික්ෂාපදයේ සිටම අතිශීර සමාදන් වුණා. ඒ නිසා ඉදිරියට මම කාම භෝගයේ දුක් ජීවිතයක් ගත කරන්නේ නැහැ. ඒ නිසා ඔබලාගෙන් කවුරු හරි කැමති නම් නැවත තමන්ගේ දෙමව්පිය වෙත යන්න. කිසි ගැටලුවක් නැහැ මන්නේ. ගියනකොට එනකොට රැගෙන ආපු ජීවිතයත් සමගම නැවත මං කිල දෙමව්පියට බාර දෙන්න. ඒ වගේම තව සමහර කෙනෙක් කැමති නම් මේ නිවසේම දානාදී දින්දාම් කරගෙන ඉන්න. ඒක නට කිසි ගැටලුවක් නැහැ. මේ නිවස මෙදගෙන ඕන තරම් ජීවිතය දක්වා මිනිස් ඉඳගෙන සින්දහම් කරගන්න පුළුවන්. බොහොම ධනවත් කෙනෙක් නෑ. ඒ වගේම යම් කෙනෙක් ඉන්නව නම් වෙල තමන් කැමති සානුකූලයෙන් අතිනක ගන්න සානුකූලයෙන් විවාහ කරගන්න මම ඒ කෙනාට අවසර දෙනවා එහෙම කෙනෙක් ඉන්නව නම් කියන්න කියලා. දැන් බලන්න මාරක වෙලාදී කෙනෙක් කටයුතු කරන ආකාරයනේ. ගැටේ මතවලින් නෑ. අනිත් පැත්තේ පාදිනස්කයක් ගන්නවා. දැන් මේ අනිත් පැත්තේ වෙන මම දැන් බ්‍රහ්මචාරී ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ ඔබලා දෙන්නේ ඉන්නෝනේ කියලා. කැමති කෙනෙකුට ඉන්නත් පුළුවන්, කැමති කෙනෙකුට පින්දාම් කරගෙන ඉන්නත් පුළුවන්, කැමති කෙනෙකුට නැවත අලුත් විවාහයක් කරගන්නත් පුළුවන්. මේක තමයි සැබෑම ධර්ම මාර්ගයේ පැමිණි කෙනෙකුගේ තියෙන නිදහස් භාවය. දැන් අපිට කාන්තාවන්ට නම් හිතන්න පුළුවන් මේ ඔබේ පිටවරයන් ගැන අමනාපයක් ඇති වෙලා දන්නේ නැහැ සමහර විට. නම් සිනමැටි කරගන්න හේතුවන්නේ කාන්තාවන් නෙමෙයි ඇතුලෙන් මේ කාන්තාවනාට ගාණියද කියලා එහෙම හඳුනාගන්න දෙයක් තිබුණේ නැහැ. මේ තැන ඊට පස්සේ මෙහෙම කිව්වට පස්සේ එක කාන්තාවක් තියෙනවා මම අහවල් කෙනාට කැමතියි කියලා. ඊට පස්සේ මොකද කළේ මේ ඕක නෝකතිය ඒ ස්වාමියාගෙන් නැවලිය පිළිමේ කෙනාගෙන් නැවලා මේ කැමැති සමන්ගේ මේ භාර්යාව අර දුර්ජලයාට කරන පාවා දුන්නා. සමාන කරන වංගතෙන් මේ කාන්තාව ගතවලා දකුණු වටින් සංකෙන් දිහරලා අල්ලලා හරියට තාත්තගේ දෙමව්පියන් සමන්ගේ දියණියක් පතිගොලයට යවන්න කටයුතු කරන වගේ ඉතාම උපේක්ෂා සාගර සිටින් මේ උපගෘහපතිය සමන්ගේ මේ සුරෝපී භාර්යාව වෙනත් කෙනෙකුට පාවලා දුන්නායි කියන කෙනෙකුනි විවාහ වෙච්ච කෙනෙකුට සමන්ගේ භාර්යාව වෙනත් කෙනෙක් කරා යාම කැමති දෙයක් නෙවෙයි. සමන්ගේ ජීවිතය තමයි අකමැතිම දෙයක් ඒක. නමුත් මේ තැනැත්තාගේ ජීවිතයේ නිමිච්ච මේ තියෙන ආධ්‍යාත්මික තීරණ නිසා එවැනි වෙනත් කෙනෙක් කරා යෑමේදී උපේක්ෂා සාගතව බලන් ඉන්න පුළුවන් එක දෙවි විතරක් නෙවෙයි. ඒ ගැන අපිටත් වෙන්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙනවා. ඒක සවකඳාම් කරනවා එදා මගේ භාර්යාව මට මා සම්පූර්ණ සිටිය භාර්යාවක් වෙනත් කෙනෙකු අතිනත ගැනීමේදී මේ කාන්තාව ගැන මගේ හිතේ කිසිම අවනාපයක් නැතුනේ නෑ කියලා. දැන් ඇත්තටම ධර්මයේ රකින්නයි කියලා ඉඳන්නේ අපි අපට ඇත්ත මේක අපි දැකීම මානසිකා කියලා. අපිට මේ කාන්තාව ගැන අවනාපයක් ඇති වෙන්න පුළුවන් නේද? ඇයි මෙච්චර මේ ධර්මයට අපු කාණේ කිව්වේ ඇයි මෙහෙම කළේ කියලා. නමුත් අපි අවනාපයක් ඇති කරගත යුතු නෑ. ඇයි මේ ස්වාමීන් වහන්සේ එක? ඇගේ නිදහස. ඒ නිදහස දෙත මේ උක්ත රෝගතිය උපේක්ෂා සාගතව විතරක් නෙවෙයි. අතුරු පිටින් ඒක ආශිර්වාද කරන්න පුළුවන් මානසිකක් ඇති විදියට. ඒ නිසා උගුරු ප්‍රතිසමයන් කරනවා මගේ භාර්යාව. වෙනත් ස්වාමීන් වහන්සේ අතට ගැනීමේදී මගේ උදේ කිසිදු ආහාරය අමනාපයක් කිත්‍රිමියක් ඒ අවස්ථාවේ නැතුනේ නැහැ කියලා සඳහන් කළා. මෙන්න මේක තමයි ඔහුගේ සඳහන් කරන්න පුළුවන් සුවිශේෂී කාරණය. ඒකේ වෙන කාරණයද? ඒ තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි මේ උපගුරුකයන් නිතරම ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන කෙනෙක්. කොටහන්තර නම් ස්වාමීන් වහන්සේලාට දානය දෙනකොට අල්සියාම කොටස් කරලා වෙන් කරලා නැහැ. මෙන්න මේක විතරයි දෙන්නේ. මේකද දෙන්නේ නැහැ කියලා මම බෙදර නැහැ කියලා. නොබෙදා ගන්න දෙනවායි කියලා. දැන් මේක තේරෙනවා ගන්න මේ වෙනතුන්ට. නොබෙදා කියන්නේ බෙදන්න නැතුව නෙවෙන්නේ. වෙන් කරන්නේ නැහැ, කොටස් කරන්නේ නැහැ. දැන් මේ පිනතුණා ස්වාමීන් වහන්සේලාට දානයක් දෙනකොට 19 කියලා කලින්මයි. නියම කරගෙන ස්වාමීන් වහන්සේලාට 19කට කියලා ආරාධනා කරනවා. ආරාධනා කරනකොටම සාමියක නමින් ආරාධනා කරාට දානය පුජලිකයි. සියනමක් නියම කරලා ආරාධනා කළත් මතක තියාගන්න දානය පුජලිකයි. දානය පුද්ගලික නම් ලැබෙන අනුසංසක් පුද්ගලිකයි. ඒ ආරාධනා කරපු අය ඒ සීලාදී ගුණ අනුවයි ආනිසංස ලැබෙන්නේ. එහෙනම් සාමීක දානයකට ආරාධනා කරන්නේ කොහොමද? සාමීක දානයකට කොහොමද ආරාධනා කරන්නේ? ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා නැගලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට අවදෙසා සංඝයා උදෙසා අපි දානයක් දෙමින් ඉන්නවා අපට සංඝයා ලබා දෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ තමයි අහන්නේ ඊනමකට විතර පුළුවන්ද කියලා. ගෙදර ඊනමකට විතර ඉඩ තියෙන කියලා අහන්නේ. අන්නේ නැහුවට පස්සේ වටනම් කියන්නේ අපේ ගෙදර දොරස් නමකට විතර නම් පුළුවන් කියලා. එහෙම නැතුව සමන් කලින් පිළිකර ටිකක් සෝදාගෙන කරලා ගාන බඩුත් ගෙනන්න ඔක්කොම කියලා කියන ආරාධනා කළොත් මමකට තියාගන්න සාමීක කියලා වාක්‍ය කිව්වට ඒක පුදුම දානයක්. එනිසා කල්පනා කරලා බලන්න අපේ ජීවිතවල සාමීක දානයේ ආනිසංස කීයෙන් කීදනාවද මෙතෙක් ලබාගෙන තියෙන්න පුළුවන් සම ලැබුණේ කියලා කල්පනා කරලා බලන්න. එනිසා සැබෑලෙක සාමීක දානයේ ස්වභාවය මේකයි. සංඝයා උදෙසා දෙනකොට සංඝයා බෙදන්නේ නැහැ. බුදුහාමලේ කාලේ තියෙනවා ඇතැම් විට එක ස්වාමීන් වහන්සේ කෙනාට ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා එකමයි කරන්නේ කියලා තියෙනවා. දිනකොල් වගේ සේවකවන්ත මොකරම අන්දර වගේ ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ ඉඳිද්දී සංඝයා ලබා දෙන කිවර පස්සේ එක පුඩා සාමරයෙන් නම් පිටරෙන් අපල පිළිදී. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ එක්කගෙන හැබැයි ආරාධනා කරපු කෙනා ටිකක් අමනාපයෙන් තමයි එතන ඉඳලා තියෙන්නේ. කොහොම එක්කන යනකොට කොහොමද වතුර දිය කඩේට සම්බන දිය කඩේට මේ හැමදේම පාරක් අනිත් පැත්තට පැන්නා. පැන්නට පස්සේ අර කලගෙන තවත් වැඩි වුණා. කල්පනා කරන්නේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ආරාධනා කරගොනේ සයිකයන් නිසා දාන දෙම නැවයි පිළි කරනම් දෙන්නේ. ඊට පස්සේ තවත් කියන ලිප්තක් හම්. අම්බෙක් අස්සයි ආන්දරමකටනේ. ආන්දර පෙන්නේ නැද්ද ඇලගියා. ඊට පස්සේ මේ ධර්මහා තෙරුණ ඇයි සාමියා ඉස්සෙල්ලි වෙන්න මේකෙන් තැනි නැති කියලා. ඊවලෙන් හරගෙන තන පිළි කර නැති වුණා. මේකෙන් තැන්න දානයක් නැති වෙයි කියලා. ඊට පස්සේ තේරුම් ගත්ත මේ සාමනා තේරියක් හිතනවා කියන්නේ නෙවෙයි. ඊට වඩා දීම කෙනෙක් කියලා. තන මේ වගේ කිසිම කෙනෙකුට මුගා ඒවා ධර්මයේ තියෙනවා. ඔය වගේ මේක මෙතන සාමීන් වහන්සේලා දෙනමක් විතරක් ගියා. ඒ සාමරේට සාමනාකල දෙන්න. ඉතිහිලා සාමීන් වහන්සේලා වැඩ ඉන්නකොට මේ සාමී දියණිය මේ එදා කැමතුනේ නැහැ. මෙච්චර මේ සාමීන් වහන්සේලා ඉන්නවා ගිහිල්ලා සැරියොත් මාත් වඩාම ගෙනින්නේ කියලා සාමී සාමීට සඳහන් කළා. සාමී කුලයා ගිහිල්ලා විහාරස්ථානේ සැරියොත් හරවනකොට සැරියොත් මාත් වැඩම කළා. වැඩම කළා ගන්නකොට සාමීන් වහන්සේලා දෙනමක් ඉන්නවා. කිව්ව මේ සාමීන් වහන්සේ ප්‍රමාණවත් වෙන නැවත වැඩම කළා. ඊට පස්සේ ආයෙකට මොගලම් හාමුදුරන්ට ආරාධනා කළා. මොගලම් හාමුදුරුවෝ වගේ මේ වැඩම කරන්න බැරිවා. බැරුවට පස්සේ මේ සාමීන් වහන්සේලා දැනෙන්නේ දෙනම ප්‍රමාණවත් වෙන මහත් කෙනෙක්. ඊට පස්සේ කිව්වේ නම් සාමීන් වහන්සේලා ලබා ගන්න බැරි නම් අපි වයසක බ්‍රාහ්මණය පුරාස ආරාධනා කරමු කියලා. මේක දැක්ක චක්‍රදේවෙන්දය. චක්‍රදේවෙන්දය කල්පනා කළා මේ සාමීන් වහන්සේලාගේ සත්‍යය දන්නේ නැතුව මේ දායකයන් මහත් අපතලයක් කරගන්න යන්නේ කියලා අර බ්‍රාහ්මණ අතතුවේ වයස්ක බ්‍රාහ්මණ ප්‍රගණින නිවාසාවේදී මේ ගමන අතතුවේ ඉන්න බැරි හිටීම වයස්ක බ්‍රාහ්මණ විදියට සක්‍රියා තමන්ගේ වෙස් මාරු කරගෙන හිටියා. ඒ අවස්ථාවේදී වයස්ක බ්‍රාහ්මණට ආරාධනා කළා මේ බ්‍රාහ්මණයා ගෙදර ගාවා ආවට පස්සේ ඈත තියන් දොර මුදුන් දීලා සාදුකාර බේලා ගනින් නැමෙලා පතන පිළිතු ආරංගල මේ ස්වාමීන් වහන්සේට නමස්කාර කළා. නමස්කාර කළා අර ස්වාමීන් දැන් මුලින්ම ලෝක වාසනයක් කරනවා තිබුණේ. ඒ ආසනයේදී නෑ බිම වාඩි වෙලා මේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ සඳහන් කළා. ගුණ සඳහන් කළා ධාමිතිගේදී නෑ සමන් චක්‍ර දේවේන්ද්‍රය කියලා අර දායකයන්ට පෙන්වන් කළා. එතනින් ඉහිලට බලන්නේ නිලාදිය. මේ පුරා දෙනම ධානි වන්දලා බණ කෙළියවල එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එතනම පොදු විය කිමිදලා ඉහිලට බලන් වැඩම කළා. අනිත් ස්වාමීන් වහන්සේ කැණි මඩල කරාගෙන පහකින් වැඩම කළා කියලා සඳහන් කරනවා. මේ පුරා ස්වාමීන් වහන්සේලා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ සිද්ධීන් රාශියක් ධර්මයේ සඳහන් වෙනවා. එතකොට සාංගික ධර්මයේ පින්කමක් ගැන සඳහන් කරද්දී සමහර අය කියනවා ස්වාමීන් වහන්සේලා පස් නමක් එහෙම කියලා. නමුත් පින්කම ධර්මයේ කොහෙවත් නැහැ. සමහර සාධනික විනය කර්ම වලට ස්වාමීන් වහන්සේලා ගණනක් නියම කළා කියලා. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් උප සමාදා කරනකොට තවත් උප සමාදා ස්වාමීන් වහන්සේලා පස් නමක් ඉන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ අපහාන කරුණාගේ විනය කර්ම තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ යම් නම් කිස්සකට සම්බන්ධ කටයුතු එවැනි අවස්ථාවේ විඥාන කීම කළා දෙනවා. මහානවර විශේෂ උප සමාදා කරගත්තේ ස්වාමීන් වහන්සේලා පස් නමක් අවශ්‍ය වෙන නිසායි. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී උප සමාදා ස්වාමීන් වහන්සේලා පස් නමක් එදින විදියට තමයි කණ්ඩායම් තෝරගත්තේ. නමුත් උන්වහන්සේලාගේ මේ සිද්ධිය නිමිති කරගෙන සමහර අය හිතන් ඉන්නවා ස්වාමීන් වහන්සේලා පස් නමක් දානයකට ඕන කියලා එහෙම එකක් නෑ පිටුපිට. මිහිඳු මහත්මයාත් එක්ක රහතන් වහන්සේලා උප සමාදා ස්වාමීන් වහන්සේලා පස් නමක් තා සමරේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හයමක් වැඩියා. හරි කිය උපාසකයාත් එක්ක හත දෙනෙක් ආවා. එතනක සමදා ස්වාමීන් වහන්සේලා වැඩම කරේ පස් නමක් දානයකට වඩිනාද අපි නෙවෙයි. උන්වහන්සේ දානකට වැඩි දානයකට නෙවෙයි. ඊට වඩා වැඩගත් තාත්වික කටයුත්තකටයි උන්වහන්සේ වැඩම කළේ. එතකොට මේ දන් දෙන සැපෙන් ප්‍රධානමන්ත්‍රියගේ කෙනාගේ කලින් දෙන් කළ නැහැ. දැන් අපි දානයක් දෙන්න ගිහිල්ලා මේ දානය අර්ථකථන නැති කරගන්නවා අපි. මේ දානය හොඳට සම්පූර්ණ කළ ඉතාම පොඩ සාංගික කරන්න කියලා වෙන් කළ තියෙනවා. ඒ කියන අර කැටගරියෙන් ඔක්කොම සංඛ්‍යාට දෙන්නේ කියලා තියෙන එක නේද? ඔන්න බලන්න තේරුම් ගන්න තියෙන්නේ. අනිත් එක ඔක්කොම අපිට අපේ නාදෙන්නේ කියලා දැන් හිතාගෙන ඉන්නේ. එතනම වෙලලා තියෙනවා. ඒක තමයි සුට්ටක් දෙන එක නැත්නම් අපි ඉතන හැමෝම. ඒක තමයි අපේ අරණ අපේ අපේ තන මුතුන් මෙත්තන් දාන දෙනකොට කොහොමද දන් දීලා තියෙන්නේ? දාන වෙන වාචන පිටින්මයි අරන් යන්නේ දැන් මෙතන දාන දෙන්නේ. වරන් වල මාරු කරන්නේ වටනේ. සාමාන්‍ය මාත්‍රක දානයේ බෙදලා ඉතුරු වෙන ටික ඒ වෙලාවෙන් පස්සේ තමන්ම කරපන් මේක ගැටලුවක් නෑ. සමහර පිළිතුරුන් බයයි සාමාන්‍ය මාත්‍රකද වෙන් කරවමින් අපට ඒක අනුභව කරන්න වෙන්නේ නෑ. අපට බඩගින්නේ ඉන්නේ කියලා බයයි කලින්ම පොට්ට ස්වාමීන් වහන්සේට වෙන් කළා කියනවා. අර අර මේ සත්තුන් දෙන්න වගේ ඇතැම් විට මේ බිල දුන්නේ නෙවෙයි. සමහර ඇතැම් එහෙම කරනවා ඉන්නවා. ඇතැම් විට දැන් ඒ කඩු වෙලාද වෙලා ඇවිල්ලා එක මහජනයකට ඔක්කොම දෙන්නට සත්තුන් මම දැන් තියෙනවා. ඒක තමයි සංගීත කරන්නේ. එහෙනම් නොදෙන්නොත් මේක නියම සංගීත වීමක් කලින් නෑ. සාංගය සමස්තකත් කරපිට සම්පූර්ණයෙන්ම අදහසින් පූජා කරනවා. එතකොට ඉතුරු ටික තමයි අනුභව කරන්න පුළුවන් සාමිනාසල හැටියටපත් ඒක ගැටලුවක් වෙන්නේ. ඒ නිසා සාමිනික දානෙකින් තමයි කමෙක් අපි සාම්ප්‍රදායික මැදට ඕන අප බොහෝ දෙනාට මේ බුදුවරයෙකුට පුජ්ජලේකව දෙන දානකට වඩා අනිසංසදායි වෙන මේ මහත්තර මානසංසදායි දානෙකින් තමයි ක්‍රම වේදේ දාන්න ඇති නිසා අප බොහෝ දෙනෙකුට සාංගික දානය දීමින් ලබන අනිසංසය අපට අහිමිවලා තියෙනවා. එතකොට මේ උත්තරෝපකයේ කොහොමද කියන්නේ මම ස්වාමීන් වහන්සේලට දානය දෙනකොට කලින් සීමා කළ නෙවෙයි දෙන්නේ ස්වාමීන් වහන්සේලා කැමති තරමක් අනුභව කරන්න හෝ පරිභෝග කරන්න කියලා හිතාගෙන තමයි මම දෙන්නේ කියලා. ඒකත් මොහොතේ ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණයක් ඇහිලා සඳහන් කරනවා. ඒක තේවෙනේ කාරණේද? හතරෙනේ කාරණේ. පස්වෙනි කාරණේ තමයි මේ උත්තර සඳහන් කරනවා මම ස්වාමීන් වහන්සේ ඇතුළු කරන ඉතාම ගෞරවය. මම ස්වාමීන් වහන්සේ වෙත එන වෙලේ ඉතාම ගෞරව සම්ප්‍රයුක්ත. ඒ වගේම ස්වාමීන් වහන්සේලා සමගම කතා කරන්නේ ඉතාම සංවරශීලීව. ඒ විතරක් නෙවෙයි මම ස්වාමීන් වහන්සේලා මුණගැහෙ ඉති හැම අවස්ථාවකදීම උන් වහන්සේලාගෙන්ම මහන්නේ ධර්ම කාරණාවක් නයි. ධර්ම ගැනමයි මම උන් වහන්සේලාගෙන් අහන්නේ. ඒ වගේම මම අතුරු කරන කාමෙන් වහන්සේලා මට ධර්ම කාරණාවක් නොපවස්නවා නම් මම කරන්නේ මම ගන්න ධර්ම කාරණිය ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ඔන්න පිටුනේ. දැන් සමහර අය ස්වාමීන් වහන්සේලාට එක්ක කතා වහ කරනකොට වෙන වෙන දේවල් පිළිස්සෙන දේවල් කතා කරන්නේ. නමුත් වෙන දින ස්වාමීන් වහන්සේ කෙනෙක් අතුරු කිරීමෙන් අපි ලබන ප්‍රධානම දේ තමයි ධර්ම ප්‍රතිනාවේ ලැබීම. දැන් දානය ගැන අනිසංස කියනවා දානය අපිට ඕන කෙනෙකුට දෙන්න පුළුවන් පුද්ගලික දානයක් ගැටලුවක් නැහැ. තිරසං කටුකුණා දෙන්න පුළුවන්. ඒකත් ආත්මභාව 100ක අනිසංස ලැබෙන දානයක් ඇටේටයි දක්ෂින විභාග තෝතරේ සඳහන් කරන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉහළ මානසංසය තමයි බුදුරජාණන් වහන්සේට දෙන දානය. ඒතකොට සාංගික දානය ස්වාමීන් වහන්සේලා උදෙසා දෙන දානයෙන් අපට ලැබෙන ප්‍රධානම අනිසංසයක් තමයි උන්වහන්සේලා දානය වන්දර නිකන් ඉන්නේ අපට ධර්මයෙන් අපට ප්‍රතිපකාර කරනවා. ධර්ම කරණාවට කියලා දෙනවා. පිටින් මේක තමයි අපේ ජීවිතේ වටිනාම දේ. ධර්මයේ සම්හන් වෙනවා අනුත්තරීය සූත්‍රයේ අනුත්තරනික අනුත්තරීය සූත්‍රයේ සඳහන් වෙනවා අවනාහතරී කියන කාරණය. සමනාහතරී කියල කියන්නේ අහන දේෙන් වඩාත්ම උතුම් දේ මොකද්ද කියලා. මේ ලෝකයේ අහන දේවල් වලින් තියෙන වටිනාම දේ තමයි ධර්මයේ. ධර්මයේ තුලින් සඵල කරන වඩාම ධර්ම ප්‍රතිනාමයේ තමයි බුදු දහමට ආදීනික වෙච්ච බුදු දහමට ප්‍රතිසේති වෙච්ච චතුරාර්ය සත්‍ය සහ පටිච්ච සමුප්පාදය ඇතුලින් කරන ධර්ම දේශනා. විශේෂයෙන් සත්‍යයට දුක ඇති වෙන හේතුව සහ දුක නිරුද්ධ වීම සඳහා වූ දේශනා කරන මාර්ගයයි ප්‍රධාන ධර්ම මාර්ගය වන්නේ. ධර්ම දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත එන්න සඳහන් කරනවා සත්‍යනාගිය ඕමට්ටෝ දැන් මානව මත්කේ කාමරාග පහනාය සතේ ලික්කෝ පරිපදීය. උල කෙනෙක් කෙනේ ඒ උල අයින් කර උත්සාහවන්ත වෙනවා වගේ හිත කෙනෙක්ගේ ඒ හිතේ ඉන්න මෙවන උත්සාහ කරනවා වගේ කාමරාගේ දුරු කිරීම සඳහා උත්සාහවන්ත වෙන්නේ නැහැ කියලා. කවුරුද ප්‍රකාශ කරන්නේ? දෙවි කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නෙවෙයි ප්‍රකාශ කරන්නේ. මේ දෙවියා මේ ප්‍රකාශ කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයේ සම්පූර්ණ සම්මත කරේ නැහැ. මේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කළේ නැහැ. බුදුහාමුදුරේට තවත් සංශෝධනය කර නැවත ඒ ගාථාව ප්‍රකාශ කරනවා. සත්‍යාගිය ඕමට්ටෝ ඩයිමානෝ වන්තේ සක්කාය චිත්ති පහනාය සතෝ විකෝ පරිපදී කිය. කාමරාගේ දුරු කරන්නට වඩා උත්සාහවන්ත වෙනවට කමක් නැහැද? සක්කාය චිත්තිය දුරු කරන්න. ඇයි ඒ? කාමරාගේ දුරුවන්නේ අනාගාමී වීමේදී. සක්කාය දෘෂ්ටියේ දුරුවන්නේ සෝවාන් වීමේදී. එහෙනම් පින්නතුනේ සෝවාන් වෙන එක තමාරෝ අනාගාමී වෙන එකද? සෝවාන් වෙන එකයි අමාරු. සෝවාන් වෙන එකයි අමාරු. සෝවාන් වෙච්ච කෙනාට සකදාගන්න එක අමාරු නේ. අනාගන්න එක අමාරු නේ. සම්මරාගේ සපුරාම දුරවන්නේ අනාගන්න නීමේදී. ඒ නිසා සකදිට දුරු නැහැ කියලා කියන්නේ නැති බවන් නැට්ට මන්නාදීයන්ති. අටවෙනි භවයේ කොටසක් නැහැ. හත්වෙනි භවයෙන් සතර ගමනක් තමයි. එනිසා බුදුහාමුදුරුවෝ වඩාත්ම වටිනා දේ තමයි ධර්මයෙන් දේශනා කරන්නේ. දැන් අපි ධම් දෙනවා ඒවා හොඳ දේවල්. සීල රකින්නවා භාවනා කරනවා දානමයක් පුණ්‍ය කිරේවත්තු භාවනා සීලමයක් පුණ්‍ය කිරේවත්තු භාවනාමයක් පුණ්‍ය කිරේවත්තු කියලා ධර්මයෙන් සඳහන් කරනවා. මා පුණ්‍යයක් බාහිර කියලා පිනට බාහිර නැකා කියලා දේශනා කරනවා. නමුත් ඒ දෙකම අතරමොත් වෙනතනි. වඩාත්මේ ජීවිත ඉලක්කය වන්නට ඕන. සක්කාය කියන කියන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය දුරු කරගන්න මාර්ගත මොකද්ද කියලා දැනගෙන ඒ සඳහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ උග්‍ර ධර්මපදයේ කියන මානෝවිද්‍යා ප්‍රශ්න කාරණේ හැටියට මොකද කියන්නේ? මොකද කියන්නේ? මම සාමෙන් වහන්සේලා ගෞරවයෙන් ආශ්‍රය කරන්නේ. සාමෙන් වහන්සේලා මුණ ගැහුණොත් මම ධර්ම කාරණයක් මම යමගන්නේ. සාමෙන් වහන්සේලා මට ධර්ම කාරණයක් අපවස්නවා නම් මම දන්න ධර්ම කාරණයක් සාමෙන් වහන්සේලා ප්‍රකාශ කරනවා කියලා. සාමෙන් වහන්සේලා නිහතමානී වුණා. ඒ ගිහියන් වහන්සේ කියන ධර්ම දේශනා අන්න. ඒක වටිනා දෙයක්. හැබැයි ධර්මයක් නම් කියන්නේ ඉහි කැවිලි ගැටලුවක් නෑ. අපි ධර්මයට කැමැත්තක් ඇති කරගන්න ඕන. ධම්මකාමෝ භවන්තෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා ධර්මයේ සඳහන් වෙනවා. කෙනෙක් දිනු වෙනවාද පිරිනමනවාද කියලා මනින්න මින්ම තමයි. ප්‍රධාන නිර්ණායකය තමයි. එයා කොච්චර ධර්මයට කැමතිද නැද්ද කියන කාරණේ. එනිසා යමෙක් ධර්මය අහන කැමතියි කියනම ගුණයට කැමතියි. ගුණවත් බවට කැමතියි. ඔව් ගුණ ධර්ම කෙනෙක්. ධර්මයට ධර්මයට ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ ධර්මයට ද්වේෂ කරනවා කියලා කියනවා පිළිගෙනවා. බලාගෙන ඉච්චම පිළිගෙනවා. ආධ්‍යාත්මික විතරක් නෙමෙයි ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් සෑම අංශකම ඔහු පිළිගෙනවා. එනිසා මේ ඔහුගේ පස්වෙනි කාරණය තමයි ධර්ම ශ්‍රවණය සහ සමන් ධර්ම කාරණා අනිත්‍යයට සඳහන් කිරීම. ඒ වගේම තවත් වැදගත් කරුණක් කියනවා මේ ගෘහපතිය නිකන් කෙනෙක් නෙවෙයි. ඔහු ආධ්‍යාත්මික ගමන මැද සියවරකෝ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි මෙයා දෙවියොත් සමග සම්බන්ධතා තියෙන කෙනෙක්. මොහු කියනවා සාමෙන් වහන්සේලා මම අතුරු කරනකොට මම දැන් මෙතන හිට දවසේ සාමෙන් වහන්සේලාට දානයක් දෙන්න හිතාගෙන ඉන්නකොට අද රාත්‍රියේ ඇවිල්ලා මට දෙවියෝ ප්‍රකාශ කරනවා ඔබ ප්‍රමුඛතිය ඔබ දාහනේ දෙන්නේ නැහැ. දාහනේ වැඩම කරන අවල් ආන්දර රහතන් වහන්සේ කෙනෙක්. අවල් ආන්දර අනාගාමී කෙනෙක්. අවල් ආන්දර සකදාගාමී කෙනෙක්. අවල් ආන්දර සෝතාපන්න කෙනෙක්. අවල් ආන්දර ධම්මාංසාරය කෙනෙක්. අතවල් ස්වාමීන් වහන්සේ සද්ධාංසාරය කෙනෙක්. අතවල් ස්වාමීන් වහන්සේ කල්යාණ සිල්වන්ත කෙනෙක්. අවල් ස්වාමීන් වහන්සේ දුස්සීල පුත්‍රයන් කෙනෙක් කියලා මම අතුරු කරන ස්වාමීන් වහන්සේලා ගැන මට දෙවිවරු වේද ප්‍රකාශ කරනවා. එතකොට මේ බුද්ධ ධර්මවා තමන් ස්වාමීන් වහන්සේ දානය පූජා කරනකොට ඒ දානය වළඳන ස්වාමීන් වහන්සේලාගේ ආධ්‍යාත්මික මට්ටම මොහු දන්නවා. මොහු සඳහන් කරනවා මම එහෙම දැනගෙන මා විසින් දානය පූජා කරන ලබන ස්වාමීන් වහන්සේලාගේ ආධ්‍යාත්මික ස්වභාවය ගැන මම දැනගෙන මම ස්වාමීන් වහන්සේලාට දානය දෙද්දී කිසිම වෙනසක් නැතුව සියලුම ස්වාමීන් වහන්සේලාට සමානව දානය දෙනවා කියලා. දානය දෙනකොට ස්වාමීන් වහන්සේගේ මූණ දෙස බලන්නේ නැවේ දානය දෙන්නේ. දාන පාදිනේ දෙස පාත්‍රයේ දෙස බලන්නේ නැහැ. දැන් මේකත් සුවිශේෂී කාරණයක්. දැන් බලන්න අපට හිම දැනගන්න ලැබුණොත් දැන් මේ පිටතට හිතලා බලන්න. Tamante me devurongen inna aranchayak labunoth mokada wenney? ඇතැන්ට සමාර සාමිනාගට බණ බඩගන්න නිහස්සේ මේද එතවට ඇැම් බරන් දැන් මේ පුද්ගල ඉදවට ආත්‍යාමි වත්යෙන් ඉහර ැකිපු කෙනෙක් ඉහරට යනකොට පින්නතුනි දානය ආනිසන්ත බලාපොරොත්වය මරවේ දාන දෙන්නේ සාමාන්‍ය අපි සාමාන්‍ය සවහවේ තමයි දැන් දක්ෂිනා විබංග සෝතරට පැහැදිලම සඳහන් කළ තියෙනවා පුද්ගල දාන දාහතරකුත් සාංගික දාන හතකුත් ගැන ආනිසංස වශයෙන් අපි ඒ පුද්ගලයන්ට ආනිසංස සහායගෙන දාන දෙනවා. නමුත් පින්නතුනි ලෝභය අඩු කිරීම සඳහා දානය දෙනවා නම් අපේ එකම අභිලාෂයේ ලෝභය අඩු කරන්න නම් අප යම් කිසි දෙයක් දෙන්නේ සිංහන්නෙකුට වෙන්න පුළුවන්, මාර්ගවලාදේකට වෙන්න පුළුවන්, රහතන් වහන්සේ කෙනෙකුට වෙන්න පුළුවන්, බුදුහාමුදුරට වෙන්න පුළුවන්, ලෝභයට වෙන ප්‍රමාණයක ප්‍රමාණය. දැන් අපි ධාන වේලක් තියෙන ලෝභයෙන් කරන ධර්ම උත්සාහය ප්‍රතිෙන්ද තුනක් එක විදිහේ. එතකොට ආධ්‍යාත්මික මට්ටමින් ඉහළට යන්නේ යන්න ඒ ලබන බුද්ධි ලැබේ සිල්වන්ත කන්නේ නැතර හිතන්නේ නැහැ. වැඩිපුර බලන්නේ කොහොමද? අමන්ත කොච්චර මේ දීමෙන් කොච්චර තමයි ලෝක චිතුවේ අඩුණාද කියන විතරයි බලන්නේ. ඒ වගේම මතක තියාගන්න පින්න තුනේ දානයක් ආනිසංසදායි වෙන්න නම් දානය ලැබෙන ප්‍රතිග්‍රහයන් වහන්සේ සිල්වත් කුමාරින් ආනිසංස වැඩි වෙනවා. ඒක හරියි. ඒ වගේම දන් දෙන්න දායකයන් සිල්වත් වෙන්න ඕන. දානේ පූජා කරන දායකයා දානේ සෝදානම් කරන දායකයා සිල්වත් නම් ඔහුගේ පරමාර්ථයේ උසස් නම් ඔහුට පුළුවන්කම තියෙනවා මහත්ඵල ලබා ගන්න. ඇතැම් විට ප්‍රතිග්‍රාහකයාගේ සිල්වන්ත කර්ණ අඩුවක් තිබුණා. මේ පිටු තුන දන්නවා මේ පතර කල්පයේ සිදු වෙච්ච මහා ආශිර්වාද දානයක් ගැන. ඒ දානය තමයි වෙස්සන්ත රජතුමා කරපු දානය. වෙස්සන්ත රජතුමාගේ දානයේදී මේ ගල්ලන් දන්දන අවස්ථාවේදී මේ මහා පෘථුවිය කම්පා වුණා. මහා පෘථුවිය කම්පා වෙන දානයක් දුන්නේ දානය පිළිගන්නා වූ ප්‍රතිග්‍රහකයන් වහන්සේගේ සිල්වන්තකම නිසාද? ප්‍රතිග්‍රහකයන් වහන්සේ අර දුස්සීල බ්‍රාහ්මණේ මේ දීපු කෙනා සිල්වන්ත කෙනෙක්. දීපු කෙනාගේ පරමාර්ථය මහා උසස් ලෝකෝත්තර පරමාර්ථය ප්‍රතිසයි මේ දානය දුන්නේ. ඒ නිසා ඒ දානයේදී මේ මහා පෘථුවිය කම්පා වුණා කියලා සඳහන් කළා. මහා පෘථුවිය කම්පා වෙන ගම් දෙන්න පුළුවන් ප්‍රතිග්‍රාහකයා දුස්සීලන්ත උනත් දායකයාගේ පරමාර්ථය උසස් නම් දායකයා සිල්වන්ත නම්. ඒ නිසා අපට සිල්වන්ත නැහැ කිය ගැටලුවක් අපට ඇති වෙන්නේ නැහැ. අපි හරියට ධර්මඥානය තියෙනවා නම් අපට අපේ සිත මොඩට පිටුවාගෙන අපට ඉන්නම ආනිසංස ලැබෙන විදිහට අපට කාමීක දානමය අදින්නේ කියලා දානමය තියෙනකන් සිත කරගැනීම අවශ්‍යතාවක් තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ ආධ්‍යාත්මික ශක්තිය දැනගෙන හැම ස්වාමීන් වහන්සේ කෙනෙකුටම සමිතින් සමමෙතින් දානීය පූජා කිරීමෙන් ත්‍රික මේ උපදෝෂ පත්‍යාතල තිබුණා. ඒක ඔහුගේ නිමිත්ත කියන ලක්ෂණයද? හරි වෙන ලක්ෂණ. හත් වෙන ලක්ෂණය තමයි මේ පුද්ගලයා හමු වෙන රාත්‍රී කාලයේ දේවුර වෙන අවස්ථාවලදී දේවුර සඳහන් කරනවා. තව කාරණයක් ඒකට සම්බන්ධ. දේවුර සඳහන් කරනවා ඔබ මේ රකින ධර්මයේ ඔබ මේ පිළිපදින ධර්මයේ සාක්ෂාත් වූ ධර්මයක්. සාක්ෂාත් වූ ධර්මයක ඔබ මේ පිළිපදින්නේ කියලා දේවියෝ මට ඒක ප්‍රකාශ කරනවා. මම ඒ අවස්ථාවේදී දේවියෝන්ට කියනවා දේවියෝනි ඔබලා කිව්වත් නැකත් මම දන්නවා මේ ධර්මයේ ස්වභාවය කියලා. ස්වභාවය කියන්නේ මෙලවදීම විපාක ලැබෙන ධර්මයක් නේද? මෙලවදීම විපාක ලැබෙන ධර්මයක් කියන එක දේවියෝ ප්‍රකාශ කරනවා මට. මම ඒ අවස්ථාවේදී දේවියෝන්ට පිළිතුරු දෙනවා ඔබ මට කිව්වත් නැකත් මම දන්නවා මේක ස්වභාවය කියලා. උපදෝෂය කියනවා දෙවිවරු ලැබෙලා මාත් එක මෙහෙම සාමාන්‍ය මිනිස්යන් වගේ කතා බහ කරනකොට මට කිසි විටකත් දෙවිවරු මාත් සමග කතා කරනවා කියලා හිතේ කිසිම වෙනසක් මානාධික බව උඩඟු බව අහංකාරයක් ඇතිවන්නේ නැහැ කියලා. දැන් සාමාන්‍යයට නම් කීනෙන් දෙවි කෙනෙක් දැක්කත් ඇති නේද? ඊට පස්සේ තින් අයෙක් විදිහේ වැඩ කටයුතු පටන් ගන්නවා. අනකොට එකක් කිම ගහගන්නේ නේද? ඔව්. කීනෙන් දෙනවත් ඇති. හැබැයි දෙවි කෙනෙක් නෙවෙයි තියෙන්නේ. හැබැයි වෙනස් තමුන්සේ. නමුත් හිතනවා මේ දේවාරුඩියක් කියලා එකින් වැඩ පටන් ගන්නවා. නමුත් ඉතින් දැන් මේවා ඊට වඩා බුද්ධිමත් කෙනෙක්, ඔහු ධර්මයන් කරණ කියපු කෙනෙක්, ඔහුට මේ දේවෘත් එක කතා බහ කිරීම ලොකු දෙයක් නෙවෙයි. ඔහුට ඊට වඩා වටින්නේ ආර්ය මාර්ගයට පත් වෙච්ච මේ සාමි වහන්සේලා. ඊට වඩා ඔහුට වටින්නේ තුන් ලෝකේ අධිපති බුදුරජාණන් වහන්සේ. එනිසා පිළිතුරු බුදුරජාණන් වහන්සේ එක්තරා නොයි පිටියයි පිටියයි විවිධ හැකියාව කියන හැකියාව. දැන් උපතිස්ස පරිබ්‍රායකයා සර්වත් ආන්ද්‍රෝ කියලා කියන්නේ ඒ කාලේ කිය බ්‍රාහ්මණ ධර්මයේ සියලුම දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. ත්‍රිවිද්‍යාවේ පරතරට ගිහු කෙනෙක්. ඒ වගේම විවිධ විදියේ විද්‍යාවන් හදාගෙන ඒ කාලේ හැටියට ඉගෙනම විද්‍යාවක් හදාගත්තේ නේ. නමුත් එහෙම කෙනෙක් තමයි අර අත්ජමාන ගාන ඉතාම ගෞරවයෙන් බණහලා මේ බුද්ධ ශාස්ත්‍රයේ වර්තකුනේ. ඒ විතරක් නෙවෙයි සරුවත් මහ රහතන් වහන්සේ පිරිනම් පානකන්ම රාත්‍රියේ නිදාගන්න කලින් බලනවා අත්ජමාන දොරේ පැටට ඉන්නේ කියලා. දැන් අත්ජමානගෙන් මුලින්ම බණ කියන්නේ අත්ජමාන දොරේ පුරෝහිතයෙක් තරකන්නේ. ඉතින් බලනවා දැන් අද අත්ජමාන දොරේ කෙනෙක් කියලා බලන අත්ජමාන දොරේ පැත්තට වැන්දර නමස්කාර කරන ඒ පැත්තට මිස ගාව තමයි සැරදෙන්නේ. බලන්න මේ ධර්ම සේනාධිපති බුදුහාමරට විතරයි ප්‍රඥාවෙන් දෙවෙනි උනේ. එවැනි වූ මහා ප්‍රඥාවන්තේ කටයුතු කරපු ආකාරය. ගුණයක බාරව ගුණ දරවල දැහැමි වාකාය ගත කරපු ආකාරය. එනිසා මේ බුද්ධ ධර්මයේ සඳහන් කරන ජීවර වෙන මාර්ගයක කතාව අතරට මාත ඒ ජීවිතය අමුතු වෙනසක් නෙවෙයි කියලා. එතකොට ජීවර වෙන කතාව කරන එක බොහෝ ජීවිතයේදී මිද සුළු හේතුකේ කාරණයක්. ඒක කියන කාරණේද? ඒක හය වෙනි කාරණේ. හයනි කාරණේද? හත්වෙනි කාරණේ. අටවෙනි කාරණේ තමයි මොකෝ විශේෂ කාරණයක් අටවෙනි කාරණේට කියනවා. මොකද කාරණේ? යම් කිසි දවසක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් මම මේ යන්නේ. මම මිය ගිහු දවසට අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ මං ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා. දැන් අද මේ ප්‍රකාශ කරලා තියෙන ආචාරවත් කරනවාට තියෙනවා. ඒ වගේ තමයි මම මිය ගිහු දවසට බුදුහාමුදුරුවන්ට කලින් නම් මම මිය යන්නේ. ඒ මම මිය ගිහු දවසට උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට මා ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා. මොකද ප්‍රකාශය? මේ ආචාරවත් කරනවා කියන්නේ ඒ කරුණට අයිති වෙන අන්තිම කරුණයි. ඒ තමයි මහණෙනි අද මේ මිය ගිහිලින උද දුපතියා නැවත කාම ලෝකෙට එන කෙනෙක් නෙවෙයි කියලා විශේෂ ප්‍රකාශය කරනවා කියන්නේ. මොකද මේ කියන්නේ? මෙයා නැවත කාම ලෝකෙට එන්නේ නැහැ කියන්නේ මොකද්ද? නැවත ඉපදෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. ඕ අනාගාමී වෙච්ච කෙනෙක් මෙයා. කාම රාගය ප්‍රහීණ කරපු අය තමයි නැවත කාම ලෝකෙට නොඑන්නේ. කාමරාගයේ සපුරා ප්‍රහීනවන්නේ අනාගාමී වීමේදී. එතකොට දැන් බලන්න දැන් මේක නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. තමන් අනාගාමී කියලා කිව්වේ නැහැ. දැන් මඟපන ලාභයෙන් තමන්ගේ මාර්ගඵල ප්‍රකාශ කරනවා හරිනේ. මාර්ගඵල ලාභයෙන් තමන් සෝවාන් කියලා ඍජුවම කියන්නේ කියන වචන තියෙනවා. මට හේතුඵල සිද්ධාන්ත අවබෝධ වුණා. මට ධම්මයක් පහළ වුණා. මේ වගේ වචන තියෙනවා. අනාගාමී යන කියන වචනය මේක. නැවත කාම ලෝකෙට එන්නේ නැහැ කියලා. එතකොට මෙහි වගේ ප්‍රකාශයක් කරාම අවබෝධ කරගන්න පුළුවන් කම තියෙන කාටද? ඒ වගේම ධර්මඥානය තියෙන කෙනෙකුට. නැතුව ධර්මයේ ප්‍රතිඵල ගත්තු මාර්ගඵලලාභී උත්සමයන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ජනමාදයට ඇවිල්ලා තමන් ලැබු මාර්ගඵලයේ කෙලින්ම කියන්නේ නැහැ. කෙලින්ම කියනවා නම් කියන්නේ මොකද්ද? තමන්ට නැහැ කියලාම ඒ කියන්නේ. ඒක තමන්ට තියෙනවා කියලා කියන්නේම තමන්ට ඒක නැහැ කියලා ඒ කියන්නේ. ඒ නිසා සමහර ඇත්තන් මාර්ගඵලලාභී ස්වභාවයෙන් කියලා දෙනවා. නොකියමින් ඉන්නේ කියලා ඒකුත් නැහැ. හැබැයි කියන අවස්ථා තියෙනවා කියන්න ඕන සුදුලෑම් ඉන්නවා. කියන ආකාරයක් තියෙනවා. කියන්න ඕන අවස්ථාවක් තියෙනවා කියන්න ඕන සුදුලෑම් ඉන්නවා කියන්න ඕන විදියක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි කියලා තියෙන්නේ. එතකොට ඒ ආකාරයෙන් කියනකොට තේරුම් ගන්න කෙනා දන්නවා මෙයා දැන් කොයි මට්ටමින් ඉන්නේ කියලා. ධර්මඥානෙ නැති කෙනා කොහොමවත් දන්නේ නැහැ. දැන් මේ වගේ සිද්ධියක් තියෙනවා. ඒ කණ්ඩායම ප්‍රයෝගයේ සිද්ධියක්. එක්තරා ස්වාමීන් වහන්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් තවත් පුදා ස්වාමීන් වහන්සේ කෙනෙක් සමග පින්න කාර්ය දිනක් කරනවා. පින්න පාටි වැඩම කරනකොට මේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරන්ගේ පාත්‍රයක් අතින් අරන් තමයි යන්නේ පිටපස්සෙන්. මේ පොඩි හාමුදුරුවාන ලොකු හාමුදුරන්ගේ ලොකු මහන්තුරනේ මේ ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා. ලොකු මහන්තුරනේ මේ ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා. ලොකු මහන්තුරෝ කියනවා පොඩි නම රහතන් වහන්සේලා නම් ඉන්නවා. ඒ කියන්නේ රහතන් වහන්සේලාම හඳුර ගන්න ලේසි නෑ. ඇතැම් විට රහතන් වහන්සේගේ පිටපස්සේ රහතන් වහන්සේගේම පාත්‍ර සිවුරත් අරගෙන යනවා. ඒත් රහතන් වහන්සේව හඳුනගන්න බෑ කියන. දැන් මේ ආකාරයෙන් තමයි කියන හැබැයි මේ කිරත් ඒ පොඩි හරරන තේරෙන්නේ නැහැ ඒක. ඉතින් ඒ වගේ වෙනසුනි යම් අවස්ථාවලදී ධර්ම කරුණ ප්‍රකාශ කරන ආකාරයක් තියෙනවා. තමයි ව්‍යංගයෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ කරුණු අටක් ගැන සඳහන් කරනවා. මේ කරුණු වල නැවතත් බලා ගන්න තියෙනුනි. පළවෙනි කරුණ තමයි මොකද්ද? ඔබවර බුදුන් ආන්දර මුලින්ම නන්දනවානේදී මුණ ගැහිච්ච අවස්ථාවේදී ඔව් මත්යන් මාන්‍ය කළ හැකි ඔහුගේ මත් ගැතිය සිඳිලා ගියායි කියන කාරණය. දෙවෙනි කාරණය තමයි බ්‍රහ්මචර්යා අබ්‍රහ්මචාරී ශික්ෂාපදේ සමාදන් වීම. ඒක ඔහුගේ ජීවිත විශේෂ ලක්ෂණයක්. ඒ වගේම සමාජ ඇයිදී අර බාහිර ආවන්දින් කෙනෙක් වෙනත් කෙනෙකුට සරණ පාවා දීමේදී ඉතේ කිසිම වෙනසක් ඇති නොවන ලක්ෂණයක්. හතරවෙනි කාරණය තමයි දානයේ බෙදන කොට කොටස් කළ කලින් වෙන් කළ නෙමෙයි බෙදන්නේ නොබෙදා කොටස් නොකර දානයේ පූජා කරන ස්වභාවය. පස්වෙනි කාරණය තමයි ස්වාමීන් වහන්සේ කාම ගෞරවයෙන් සකසා ගෞරවයෙන් ඇතුළු කිරීම සහ මහත්ල සමග ධර්ම සාකච්ඡා කිරීම. පස්වෙනි කාරණය ස්වාමීන් වහන්සේලාගේ ගැන තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේට කිසිම වෙනසක් නොකර සියලුම ස්වාමීන් වහන්සේලාට සමාන සිතින් දානය පූජා කිරීම. හයවෙනි ඊළඟ කාරණය හත්වෙනි කාරණය මොකද කියන්නේ? අර සාමය දෙවිවරු ඇවිල්ලා තම මේ රකින්න ධර්මයේ සාපසයි කියලා කියනවා. සාකච්ඡා කියලා ප්‍රකාශ කරන අවස්ථාවේදී වෙන මම දන්න මේක දැනගෙන මා පිළිපදින්නේ මට කිසි වෙලකට දෙවිවරු කතා කරනවා කියලා උඩම බවක් ඇතිවන්නේ නැහැ කියන එක. ඊළඟ අටවෙනි කාරණය තමයි යම් කිසි අවස්ථාවක බුදුහාමර පිරිනමන පාන කලින් මාමිය ගියොතින් ඒ මාමිය යන දවසේදී බුදුහාමර මාගෙන විශේෂ ප්‍රකාශයක් කරනවා. මේ අද මේ ගිහින් උද්දතර කර්ණා නැවත කාම ලෝකෙට නැගෙනෙක් නෙරෙයි කියලා. මෙන්න මේ කර්මවල දැනගත්තු මේ ස්වාමීන් වහන්සේ දැනගෙන සමගි සතුට ප්‍රකාශ කළා. නැවත බුදුහාමර වෙත ගියා. ගිහිලා බුදුහාමර සනා කරන ස්වාමීනි මම ඔක ගොඩකට මුණගෙන නැද කියා. ඊට පස්සේ උමට මේ කරුණ සඳහන් කළා. මෙන්න මේ කරුණ මට ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේ ආචරස් කරුණ විදිහට මේ කරුණ මටද කියලා හුවා. බුදුන් සඳහන් කරන ඔහු ගොඩකට මේ කරුණ මටම තමයි මාත් මොහ ළඟ තියෙන සුවිශේෂී කාරණා හැටි ප්‍රකාශ කළේ කියලා සඳහන් කළා. කෙනෙකුනි ඉතින් ඉහි ගෘහස්ත පුද්ගලෙක් ළඟ තියෙන ලක්ෂණ මේ දෙන්නේ. මේ වගේ ගෘහස්ත පුද්ගලයන් සිය ගණනක් බුදුහාමරණ කාලයේ ජීවත් වුණා. ඒ විතරක් නෙමෙයි මේ අත්කන් ගන්නවා අපේ බුදුහාමරණ කලින් හිටිය ආචාර්ය බුදුරජාන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වගේ සවතුරි කීසේ සාර්ථකේ ඒ කවුද? නම මතකද ඔබේ? ඔව් ගටේකාර කොහොමදයි? ගටේකාර කියලා ওই වගේම තරුණයෙක් හිටියා. ඔව් විවාහ වෙලා හිටියේ නෑ. ඔව් තමගේ වයෝවෘද දෙමාපියන්ට අංග දෙමාපියන් සලකන්න වෙන නිසා මහනු වෙන්නේ නැහැ. ගෙදර ඉඳගෙනම තමගේ දෙමාපියන් පෝෂණය කරගෙන ධර්මයේ නැතම හිටිය කෙනෙක්. මේ ගැටේකාර කරුණයට ඊට තවත් යාළුවෙක්. කවුද යාළුවා? ජෝතිපාල කියන යාළුවෙන්නේ. මේ ජෝතිපාල එච්චර කඩාවන් දෙන්නේ නෙවෙයි. ජෝතිපාලට මුවා දවස්වලදී කිව්වා අපි යන් මෙහෙම ලෝකේ බුදුහාමර පහළ වෙදිනවා. ආර්ථක කියලා සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නවා. අපි යන උන්වහන්සේ ගුණ කෙනෙක් කියලා වාර ගණනාවකින් සකස් කරා. නමුත් මොහු ගියේ නෑ නේද? ඊට පස්සේ මොකද කළේ අන්තිමටම? ඔව් අන්තිමටම මුලින්ම කලේ බුදුරජාන් වහන්සේ වැඩ සිටි විහාරස්ථාන සමීපයේ ගඟක් තිබුණා. ඒ ගඟට නාමියම කියලා නාම ගියා. නාලි වරවන්න පස්සේ කොණ්ඩෙන් ඇදගෙන යන පුරාණ මොන එතකොට කල්පනා කරා මෙච්චර මගේ ආලෝක කියන්නේ මොකක් හරි සුවිශේෂී භාවයක් තියෙන්න ඕනේ කියලා තමයි යම් කියන දෙන්නකම කියන්නේ. ගියේ මොකක්ද උනේ? ගියලා ගිහිල්ලා අර කාචබුන් හන්දන්ගෙන් බණ අහලා මේ තමයි යාළුවෝ ගැටේකාර යාළුවා. මොකද එයා මහන්නේ නැහැ මේ අනෙක් යාළුවා ඊට වඩා ශ්‍රද්ධාන්තරම. ඔව් මහන මොනවා? මහන මොකක්ද උනේ? මහන වෙලා නිහත බේරුණක් ලබා ගත්තනේ. ඒ කවුද? ඒ ජෝතිපාල කියන්නේ කවුද? ඔව් මේ ජෝතිපාල කියන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. ඒ යහළුව තමයි මේ යහළුව මේ ආසභාවේ මහාන වෙන්න හදනකොට මේ පරණ යාළුවක වෙදී ඉන්නේ. ගැටේ කාද? ගැටිකාරකාම කනගම සුදවස රක් ලෝකේ ඉන්නේ ගැටිකාරාව කුමක් කරගෙනද? සිද්ධාර්ථ තාපස්තුමාට තිවුරු පිළිගත් පූජා කරේ කවුද? ගැටිකාර නම් රක්මියා කියලා අපි පොඩි පන්ති වල ජහල තියෙනවනේ නේද? අන්න ඒ යාළුව තමයි. ගැටිකාරක දේශනා කරපු සූත්‍ර කීපයක්ම තියෙනවා. හරිම ලස්සනයි සූත්‍රය. අපි දැන් එකට දා නාන්න ගියා. අපි යාළුව හැදෙන්න ගියා. ඒ කරුණ ඔක්කොම අර සූත්‍රවල සඳහන් වෙනවා. ඒකා බුද්ධාන්තර කල්ප දෙහිට යාළුවන්නේ මොන කෙනෙක් තවස්තාව. සිවුර පිළිගත් පූජා කළා බුදු වෙනවත් ජයන ප්‍රසාද ප්‍රකාශ කරා බුදුමාට පස්සෙත් ඇවිල්ලා මෙතින් විතර අදමහා කළා. පින්තුනේ ධර්ම මාර්ගයට යොමුෙන්න අය. අයගේ තියෙන ලක්ෂණය මේක. විශේෂයෙන් වැඩි පිටියෙන් කියන මෙයන් දැනගන්න ඕන. තමන් ධර්ම ලාභය තමන් ලබනවා නම් තමන් පින්තුනේ තමන්ට තමන්ගේ දරුවන් තම ආදරේ නම් දරුවන්ට කරන ලොකු උපකාරය තමයි දරුවන්ට ධර්ම ලාභය ලබා දෙන්නේ. අධ්‍යාපනික ලාභය ලබා දෙන අතරේදී දරුවන්ට ලබා දෙන ලොකුම දායාදය තමයි ධර්මය. ඒ නිසා අපි මොලේ කාරිත කතා තියෙනවා. දැන් ඔය රහතන් වහන්සේලා සියලු දෙනාගේම අතුමා ශ්‍රාවකයන් වහන්සේලා විත් කාරිත කතා වෙන වෙනම ග්‍රන්ථය ඇතුළේ නිකුත් කරලා තියෙනවා. ඒ වගේම සමහර ශ්‍රාවකයන් විත් කාරිත කතා ගැන වෙන වෙනම පොත් තියෙනවා. ඒව දරුවන්ගේ උපන්දින වලට දරුවන්ට උපන්දින සෑම කෙනෙක් තේරුම් ගන්න දෙන්න. කනබන දේවල් නෙමෙයි. වෙන කීඩා උපකරණ නෙමෙයි. මෙන්න මේ දහම් පොතක් දරුවෙකුට උපන්දිනට ගෙනලා දෙන්න. මේ කාරිත කතා දරුවන්ට කියවන්න දෙන්න. ඉස්සකාව ගැන අනාත්මෙනි සිත්තුමා ගැන මේ චිත්ත දුපති වගේ අය ගැන උපේ පිටුවරය ගැන ගැටිකාර ගැන තින්නතින සමහරයන්ට බියක් තියෙනවා. දරුවෝ ධර්ම මාර්ගයට යොමු වෙනකින් බැරි වෙනත් දරුවෝ මහනුවා තින් තමයි කරකන කෙනෙක් නැති වෙයි කියලා බයක් සමහර දෙමව්පියන්ට තුල තියෙනවා. නමුත් මේ ඉතින් දරුවන් මහාන කළා වැඩි වෙන නිවාස වලට ගිය කුටිසිම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නැහැ. වැඩි වෙන නිවාස වල ඉන්න ඔක්කොම දෙමව්පියෝ දරුවෝ තියෙන දරුවෝ ඉන්නේ නැත්නම් ඊයගේ කවුරුවත් දරුවෝ මහානෙටය කවුරුවත් නැහැ ඉන්නේ. ඒ නිසා දරුවෝ නම් දැන් පරක්කු වෙලා නේද? එහෙනම් ඉතින් මොන පොරෙක්වත් මහාන කරන්න බලන්න. ඒ නිසා දිනතුනි අපි දන්නවා මේ දිනතුන් අහලපිය සංගෙද අම්බුලමාල කාමදුරෝ පස්ස කාලේ ප්‍රකාශ කරනවා මගේ සතුරෝ ධර්මයේ අසත්තව මගේ සතුරුව ධර්මයේ හැසිරෙත්වා කියලා. ඒ කියන්නේ තමන්ගේ සතුරේ කොටුණක් වෙන ලොකුම ධාරාවිය තමයි බණක් අහන කරස්සන්න. තමන්ගේ එකට වැඩ කරන, එකට කටයුතු කරන, එකට ජීවත් වෙන අයට කරන ලොකුම උපකාරය මොකද්ද? ඒ අය ධර්ම වේද නැඹුරු කරන්නේ. එතකොට තමන්ට ඒ ඇත්තට ජීවත් වෙන ලේසියි. ධර්ම මාර්ගයට යොමු වෙච්ච කෙනෙක් කිසි විදිහකට අයහපත් වැඩ කරන්නේ නැහැ. ඕන් අතර අගට ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. ඇතැම්ක ලෝභය තියෙන පුළුවන්, ද්වේෂය තියෙන පුළුවන්. නමුත් ලෝභයෙන් අගතියට යන්නේ නැහැ. ද්වේෂයෙන් අගතියට යන්නේ නැහැ. ඡන්ද දායකෙක් වෙන්න පුළුවන්, ඡන්ද ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඡන්දෙන් අගතියට යන්නේ නැහැ. වෙන තුන මේ හතර අගතිය. අගතියට යෑමයි නරක. ඡන්ද දේස බය මොහ කියන මේ හතර සාමාන්‍ය පුතේට තියෙනවා. ඒකේ වරද ඒ අගතියට යෑම. ඒ නිසා ධර්මඥානය ලැබුව කෙනා මේ හතර අගතියට යන්නේ නැහැ. එනිසා පින්තුනි අපේ අනිත් රැස්තන ලොකුම උපකාරය තමයි ධර්ම ආපාද ලබා දෙන්න පින්තුනි. ධර්මයේ පිළිපදින්න ආරම්භ කර මොහොතේ පටන්ම ධර්මයේ ස්වාස්ථාත වූ ධර්මක් මේක. ඒ ධර්මයේ අනුකම්පාව අපට ලැබෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා රහත් වෙලා අපට තමයි මේ අනුකම්පාව ටික ඔක්කොම ලැබෙන්නේ කියලා නේද? මෙන්න මේක තමයි අපි ධර්මයේ හැදෙන ප්‍රමාද වෙන ප්‍රධාන හේතුව. එක සිල් සංයයක් අපි ආරක්ෂා කරන්න පටන් ගත්තා. සම්මා දිට්ඨියෙන් ආරම්භ කරලා ඒ ආරම්භක මොහොතේ ආරම්භ කරු ප්‍රමාණිත අපිට ඒ ධර්මයේ අනිසක් ලැබෙනවා. විමුක්ති සුවේ ලැබෙනවා. ධර්මයේ විමුක්ති සුවේ ලැබෙන රහත් මනුස්සයෙක් පස්සේ නෙවෙයි. සෝවාන් මාර්ගයෙන් නම් විමුක්ති සුවේ ලැබෙනවා. ඒ නිසා ධර්ම මාර්ගය ආරම්භ කරගෙන පටන්ම. දැන් අපි කියන විදිහට කන්දකට නගිනවනේ. අපි මොකද ඉතිරි පාද කන්දකට නගිනවනේ. කන්දර නගින ආරම්භ කරපු පළවෙනි පියවරේ වෙනවා. සමන් පියේ පාදට තමන් පියවරට ඉඳලා වුණා. තමන් ඉහළට යන්න යන්න ඒ සිත්තර දැනෙනවා තමන්ට. තබන පියවරක් පාසාම සිත්තර දැනෙනවා. ඒ වගේම පිළිපත්මේ ළඟ පත්මේ ළඟා වෙන පත්මේ දිගින් දිග පේන්න ගන්නවා. ඒ නිසා පින්නතලෙන් ධර්මයේ තියෙන විශේෂ අනුසංසයක් තමයි ධර්මයේ අනුසංස දැක දැක අපිට ධර්මයේ ඉඳගෙන පුළුවන්. ධර්මයේ ඉඳගෙන කෙනාගේ අනුසයක ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමන්ට අනිත් කෙනෙක්ගේ කිරි ප්‍රශංසා ලැබෙනවා. නමුත් බාහිර කිරි ප්‍රශංසා තමයි අවශ්‍ය නැහැ. තමන්ගේ ආත්මහත්ම වශයෙන් යන්නේ ආභ්‍යන්තර සතුටක් තමයි ජීවිතේ තියෙනවා. බාහිර ලෝකේ වෙනස් වෙන ලෝකයේ තුල අනිත් අය හඳනේ වැළපෙන ලෝකයේ තුල අපට නොහඳා ඉන්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙනවා. ඒක අභ්‍යන්තරුලින් ධර්ම මාර්ගය කියන්නේ ධර්ම මාර්ගයේ අවසානයේ ලබන ප්‍රතිඵලයක් විතරක් නෙවෙයි ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ඒ සතුටක් ලැබෙනවා. හරියට උදාහරණයක් ඇරෙදි කිව්වොත් දැන් පොළොවේ ඉඳන් ගාලට යනවනම් පොළ ගාලට යනවනම් ගාල පාර කොතන ඉඳනම වන්නේ මේ ධර්ම මොදර කියන කියන්නේ නේද? ගෝල් පියස් එක එතන නෙදීන්නේ. එතන ඉඳන් වැඩේ පටන් ගන්නත් එතන ඉඳන් දිගටම ගාල පාර තමයි. ගාල පාර කොළු පිටියේ ගාල පාර බම්මල පිටියේ ගාල පාර රැඳවත්ත ගාල පාර දෙවිවල කියෙකම ගාලට යනකම ගාල පාර තමයි. ගාල කියන වචනේ මෙතනකම තියෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන තුනේ මහත් දේශනා කළ පහරද සූත්‍රයේ මුහුණුවේ පොතනින් ගත්තා. ඔය ගාන පැත්තේ ගාන පැත්තේ ගාන නුවර පැත්තේ නුවර ඉඳා ගන්න. දැන් පානම් ගන්නට පස්සේ එතනින් නුවර පාන සංවර පැත්තේ යමන අපේ දැනෙන්නේ නැහැ. ඔය දෙන්නාම නුවර පාර තමයි දිගටම තියෙන්නේ. තියෙන තුනේ මෙන්න මේ විදිහට අපට ධර්මයේ තියෙන ධර්මයේ සාන්දෘෂ්ටික ස්වභාවය මේකයි. ධර්මයේ ආනිසංසකට ලබන්න පුළුවන් මේ ආකාරයෙදීම ඒ වගේම ධර්මයේ පිළිපදින අකරවිතක් නෙවෙයි අනිත් පැයට ඒක ලොකු ආදර්ශයක් වෙනවා අපේ සමස්ත ජීවිතේම මේක සම්බන්ධ වෙනවා. එනි කාටිනුත් උග්ග සිටුවයාගේ උද්දෝපතියගේ ජීවිතෙන් අපට ගන්න පුළුවන් ලොකුම ආදර්ශය මෙන්න මේ කර්ම ශක්ති ප්‍රමාණයෙන් තමයි ජීවිතයට යොදා ගන්න. ස්වාමීන් වහන්සේ අතුරු කරන්නේ කොහොමද? අපි කතා කරනවා කතා කරද්දී කොහොමද? ඒ වගේම අපි කොච්චර නම් වීර්යෙන් විරාගී වක්තරා යන්නට ඕනද? මේ වගේ කරුණු අපේ ජීවිත තුළදී අපට හඳුනා ගන්න පුළුවන්. ඒ සියල්ලම පිළිතුරේ අන්තිමටම අපි මේ හේතුඵල ධර්මයක් දකින. බුදුදහමටම සුවිශේෂෝ හේතුකද තියෙනකොට දුක ඇති වෙනවා. හේතුකද නිරෝධ වීමේදී දුක නිරෝධ වෙනවා කියන යම් කිසි සමුදය ධම්මන් සප්පන්සන් නිරෝධ ධම්මන් කියන මේ සිද්ධාන්තය. නැත්තම් හේතුම් පටිච්ච සම්බෝධා හේතුමංගා නිරුද්ධති කියන කාරණය. සිනුතුන් අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහට එකතුවා. මේ කොටස් පහ නිතරම වෙනස් වෙමින් තියෙන්නේ. සතර සතිපට්ඨානයෙන් කරන්නේ මේ වෙනස් වීම නෝනින් දකින්න එක. ඇති වෙන හැටි දකින්න මේක. මොහොතක් පාසා රූපේ හට ගන්න හැටි, වේදනාව හට ගන්න හැටි, සංඥාව හට ගන්න හැටි, සංස්කාරය හට ගන්න හැටි, සිත පහළ වෙන හැටි නෝනින් දකින්නවා. වයදමානපස්සේ විහෙරති මේක වැයමෙන හැටි නිරුද්ධ වෙන හැටි දකින්නවා. සමුදේ වයදමානපස්සේ විහෙරති අට ගැන් නිරුද්ධ විශ්සනීත ඇති වෙන නිරුද්ධ වෙන හැටි සමස්ත ජීවිතෙම නෝනින් දකින්නවා. ඒ නෝනින් දැකීම තුළින් ඇතිවන ප්‍රතිඵලය මොකක්ද? නැතකින්ති රෝගේ උපාදීයති. ලෝකෙ කිසිම කෙරෙහි දැඩිව අපි බැඳෙන්නේ යන්නේ නැහැ. දැඩිව අල්ලගන්නේ යන්නේ නැහැ. දැඩිව අල්ලගත්තේ නැහැ කියලා කියන්නේ මොකක්ද අනිත් පැත්තෙන්? අනිත් පැත්තෙන් ගැටුම නැහැ. ගැටිම නැහැ. ආමරණ කටික තියෙන සංයෝජන දෙකක් වෙනුනේ එකට යන්නේ. එකම කාසිය දෙපැත්තනේ. ඒ නිසා වැඩිපුර කේන්ති යනවා නම් කේන්ති යනවා කියන්නේ ඒ ප්‍රමාද තමන් ලෝභයක් තියෙනවා. ඇතැමෙන භෞතික දේවල් වල ලෝභ නැහැ. නමුත් තමන්ගේ කීර්තියට තමන්ගේ තනතුරට තමන්ගේ රැකියාවට ඒකකින් තමන් දැඩි ආසාවක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ ගමන් මාර්ගය අපි පින්න දුන්නේ අපට ලැබෙන ආනිසංසය තමයි මේ ඇලියෙන් ගැටියෙන් විනාශ දෙක දුර වීම. ඒ නිසා ධර්ම මාර්ගය සමන් ඉදිරියට කැමිනියාද කියන එකේ බලන එක්තරම් මිනුම් දණ්ඩක් තමයි තමන් වැඩිපුර ගාණයක් ඉල්ලරගත්තද කියන එක මට තේරෙන්නේ නැහැ ඒක. ඇත්තම නාසාට ඉන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී අරමුණු බාහිර සම්බන්ධ වෙනකොට තමන් කොච්චර නම් ඒකෙන් ඇලීමට ගැටීමට පත් වෙනවද කියන සිද්ධාන්තය මතයි තමන් ආධ්‍යාත්මික වශයෙන් දිනුවක් ලබලද නැද්ද කියලා බලන්න නිර්ණායකයි. ඒ නිසා දවසේ තමන් ඇලෙන සහ ගැටෙන අරමුණු වාර ගන්න දිනපතාම ටිකෙන් ටික හරි අඩු කර ගන්න පුළුවන් නම් අන්න එවැනි පුද්ගලයා තමයි පින්නතුනේ ආධ්‍යාත්මික වශයෙන් දිනු පුද්ගලයෙක් කියලා කියන්නේ. නැත්තම් තමන් දාන දීපු වාර ගන්න දාන දීපු ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාවම නෙවෙයි ඒක අංකක ලැබෙනවා. සැබෑ ධර්මයේ ප්‍රතිලාභයේ තමන්ට ලැබුණාද කියලා බලන නිර්ණායකය තමයි තමන් ඉන්ද්‍රිය වලට අරමුණු සම්බන්ධ අවස්ථාවේදී තමන් ඒවට ඇලීම් ගැටීම් කියන මේ අංක දෙකෙන් දුරව තමන්ට ඉන්න පුළුවන් විදිහට ශක්තිය ඇති කර ගැනීම. ඒක තමයි කියන්නේ අපි ධර්මයෙන් ලබන ලොකුම සැනසීම ආශිර්වාදය ආස්වාදය ආනිසංසය. ඒ නිසා ඒ ධර්ම ප්‍රතිලාභේ ලබන්නේ